නමෝ තස් භගවතු හරහතු සම්මා සම්බුද්දස්ස. තමකම නිවැරදි කර ගැනීම ගුණයක් ලෙස වඩන්නේ කෙසේද කියන කාරණාව තමයි අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. තමකම නිවැරදි කරනවා, එහෙම නැත්නම් තමාව තමා විසින් නිවැරදි කර ගැනීම කියන කාරණාව අද අපේ ජීවිතවලට බොහොම ශ්‍රේෂ්ඨ කමඨාණක්. අපි කොච්චර ಗುಣ වඩලා තිබුණත් අපි නිවැරදි කරන ගුණය තාම වඩලා නැහැ, තාම ඒ ගුණය සම්පූර්ණ කරලා නැහැ කියන එකට තියෙන එකම සාක්ෂිය තමයි අපි තාම rahat වෙලා නැහැ කියන එක. තමකම නිවැරදි කරනවා කියන එක මොකද්ද ඒ ගුණය කියලා බැලුවාම, මේ ලෝකේ අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ සතර ඉරියව්වෙන් හැම අවස්ථාවක් ගානේ කුසල් අකුසල් පරිසම් දෙනවා. කුසලයට අපට නිවනට මඟ පෙන්වනවා, අකුසලයට නිවනට මඟ පෙන්වනවා. ඒ කුසලයට අකුසලයට නිවනට ගැලපෙන විදියට අපිව අඩගස්සන්න ඕනේ. මෙන්න මේක තමයි තමකම නිවැරදි කරනවා කියලා කියන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තාම අපි බස් එකට නැගලා ටිකට් එකක් අඩනවා. ටිකට් එක රුපියල් 9යි, රුපියල් 10ක් දුන්නාම රුපියල දුන්නේ නැහැ. ඇහුවාම කියනවා බයිනකොට දෙන්නම් කියලා. බස් හෝල් 3ක් විතර තියෙනවා බයින්න. අපි කොන්දොස්තර මාත්‍යට කියනවා මාත්‍යාර රුපියල අම්බුන්නේ පොඩක් ඉන්න ඉතින් බයිනකොට දෙනවනේ කියලා. ඕල්ස් එකයි තියෙන්නේ දැන් ඉස්සරහා බයිනවා. එතකොටත් අපි කියනවා මාත්‍යා මේ අර රුපියල ඉතින් මාර්සල් නැත්තම් මොනවද කරන්නේ? දැන් අපට තරහා යනවා. ඇයි අර රුපියල මේ මනුස්සයා දුන්නේ නැහැ. 50,000ක් වේදන් කළා, 100,000ක් වේදන් කළා, 105,000ක් වේදන් කළා පින්කම් කරන අපට මේ රුපියල අත්තර ගන්න මානසිකත්වේ නැහනේ. මේ රුපේල එයා වෙනුවෙන් දන් දෙන්න පූජා කරන්නේ දාන පාරමිතාව පිළිලා නැහනේ. මෙතනදී මොකද්ද මේ ගුණයක් වශයෙන් අපි වඩන්න අවශ්‍යයි කියලා කිව්වේ? අර රුපේල නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නය. රුපේලට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ රුපේල අපිට ලැබෙන්නම ඕනේ කියලා මානසිකත්වෙන් අපි පිටියට දැන් ටිකට් එකේ මිල රුපියල් 10 නම් දැන් රුපේලේ ප්‍රශ්නයක් තියෙනවද? අපේ ගමන අපට රුපියල් 10කින් යන්න පුළුවන් වුණා. අපේ ගමන පරිස්සමෙන් එක්කන් ගියා. අපි විශාල වියදමක් දරන්න තිබිච්ච එක රුපියල් 10ක් වගේ පොඩි මුදලකින් මේකින ගමන අපි ගියා. අපි එක්කගෙන ගියා ඒ කට්ටිය. මෙන්න මේ තුලින් අපි සෑයීමටපත් වුණා නේද? තමකම නිවැරදි කරනවා කියන කාරණාව තුළ අපි නිතරම දකින්න ඕනේ අනුන්ගේ අඩුව නෙමෙයි තමන්ගේ අඩුව. රුපියල දෙන්න නැති නිසාය මිනිස්සයා රුපියල දුන්නේ නැහැ. හැබැයි රුපියල හිල්ලලා මේ තරම් පොරබදින්න මම මොන තරම් දුර්වලද? රුපියලක්වත් අත්තරින්ද බැරි නම් මගේ තුල මොනවද තියෙන බෝසත් ගුණ? හැබැයි කියන්නේ නම් සසර දුකයි මේ භවේ රහත් වෙන්න ඕනේ. එහෙනම් තමන් රාතන් වහන්සේනමක් වෙන්න, රහත් වෙන්න නිවන් දකින්න තමන් මේ පාරමී පුරුණ නම් රහත් බෝධිසත්වයෙක් තුල තියෙන්න ඕන ගුණ රුපියල අත්තරින් නැති එකද? රුපේලවත් අපට දන් දෙන්න බැරි නම් අපි පතන බෝධිය මොකද්ද? අපි යන මාර්ගය මොකද්ද? අපි කවුරු සරණද යන්නේ? බුදුන් සරණ නම් යන්නේ නැහැ. දේවදත්ත සරණ යනවද? නැහැ. දේවදත්ත තෙරුන් වහන්සේ ගෝලියෝ මීට වඩා ශ්‍රේෂ්ඨයි. තුන් සිවුරෙන් ජීවත් වෙන්නේ, පිණ්ඩපාතෙන් ජීවත් වෙන්නේ, සිව්පස්යෙන් විතරයි යැපෙන්නේ. ඒ අය මීට වඩා ශ්‍රේෂ්ඨයි. එහෙනම් අපි කාගේද සරණ යන්නේ? අපි මාර්යාගේ සරණ යන්නේ, කෙලෙස් සරණ යන්නේ. එන රුපේල නුදීපු මනුස්සයාට වඩා තමකම නිවැරදි කර ගැනීම ගුණයක් වශයෙන් වඩන කෙනා දන්නවා අනේ මේ රුපේලේ පීඩණයවත් මට දරා ගන්න බෑනේ. එන ලක්ෂයක පීඩණයවත් මගේ ඔළුව හතරට පැලෙනවානේ. රුපේල ප්‍රමාද වෙනකොට මට ඌලගෙන ඉන්න බෑ. එහෙනම් මේ ලෝකේ නිවන් දකින්න මම මොනතරම් ප්‍රමාණද? හැබැයි මම හොඳට බත් කාලා ලස්සන්ට ඉන්නවනේ, සතුටින් ඉන්නවනේ. මට ඌලගන්න පුළුවන්නේ. අන්න තමකම නිවැරදි කර ගන්නවා. හැම මොහොතෙම තමන්ගේ දුර්වලකම අඩුව දකිනවා. අසුවලා මගේ යාළුවෙක් වගේ මිත්‍රයෙක් වශයෙන් හිටියා. දැන් එයා මට තරහා වුණා, අමනාප වුණා. එයා මගේ විරුද්ධවාදියෙක් වුණා. ඒක නෙමෙයි ඇත්තම ප්‍රශ්නය. මම එයාට විරුද්ධවාදියා වුණා. ඒ දුර්වලකම මං හදාගත්තේ නැහනේ. තමකම නිවැරදි කරගත්තේ නැහනේ. එයා මොනවා කෙරුවත් කමක් නැහැ. මම මොකටද එයාට පලිගන්න රිදවන්න යමක් කළේ? අන්න ඒ අඩුව නිවැරදි කරගත්තේ නැහනේ. ගෙදරට යනකොට සම්බෝලයි පරිප්පොද්දකෝයි බතුයි හම්බෙනවා. දැක්කාම කලකිරෙන මුළු ජීවිතෙත් එක්ක. මෙච්චර මාන්සෙලා එනවා බලන්නක. සම්බෝලයක් අදලා තියෙන ටික හොඳට හදන්න එපා. ඒ කෑම ටික හැබැයි මේ මහරි කෑම ටික හදලා දුන්නනේ කන මානසිකත්වේ මට නැනේ. ලැබෙන දේ සෑයමටපත් වෙන ගුණේ නැනේ. අන්නේ තමකම නිවැරදි කරගන්න එපාය. හැම දෙයතුලින්ම සෑයමටපත් වෙනේ මානසිකත්වේ හදාගන්න එපාය. ඒකින හඩුව නිවැරදි කරගන්න එපාය. අද අපේ භික්ෂු ජීවිතේ ගත්තාම අපි සේනාසනවල විහාරස්ථානවල අපි වාසය කරනකොට අපේ අඩුපාඩු මොනතරම් තියනවද? සමහර ස්වාමීන් වහන්සේලා දාන්නේ සූදානම් කරනකොට අපට හරියට කලකිරෙනවා. බලන්න මේ බලතුරු අරෝ මේ ඔක්කොම එකට දාලා ව්‍යංජන ඔක්කොම එකට මිශ්‍ර කරලා මේක සුදුපත් වෙනම ව්‍යංජන වෙනම බලතුරු වෙනම වෙන වෙනම මේක තියන්න එපාය. අර මගුල් ගෙදරට ගියාම කැමති කැමති දේවල් වෙන වෙනම බෙදා ගන්න පුළුවන්. ඒ විදිහට තියන්න එපාය. මම අහන ප්‍රශ්නේ අපි ආවේ මගුල් ගෙදර කෑම කන්නද පිණ්ඩපාතේ වළඳන්නද? එහෙනම් අපේ ජීවිතවල අපි නිවැරදි වෙලා නැහැ. අපි අපේ දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරගන්නේ නැහැ. තමකම නිවැරදි කරගන්න තියෙකේ අඩුව. ව්‍යංජන ටික සේරම බත් එක්ක දාලා මිශ්‍ර කරලා දෙන එක අඩුවක් නෙමෙයි. ඒක වළඳන මානසිකත්වයේ මං ළඟ නැහැ. ඒ අඩුවනේ ඉස්සෙල්ලා අදා ගන්න ඕනේ. දෙන කෙනාගේ අඩුව නෙමෙයි. මේ වගේ දහනයක් ලැබුණාම සතුටින් අත් දෙකෙන් එක පිළි අරගෙන සාදු කියලා වළඳන්න මම හැදිලා නැහැ. ඒ වගේ දහනයක් වළඳන්න මගේ හිත හැදිලා නැහැ. මේ වගේ දහනයක් වළඳලා ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කරන්න පින් දෙන්න මගේ ಗುಣ වැඩිලා නැහැ. මෙන්න මෙතන තමකම නිවැරදි කරගන්නට ඕනේ. ගිලම්පස පූජා කරන ආයස්මතුන් දන්නේ නැහැ වැඩිහිටි ස්වාමීන් වහන්සේ කවුද, බාලයා කවුද? ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලාම දෙන්න ඕනේ ගුරුවරයාට. ගුරුවරයාගෙන් පල්ලෙයයි සියලුම කෙනා ඉන්නේ. ලෝකේ ගුරුවරයාට වඩා ඉහළින් කවුරුත්ම නැහැ කියලා තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. හැබැයි ආයස්මතුන් දන්නේ නැහැ ටග්ගල කියලා වෙන ස්වාමීන් වහන්සේ නමකට පූජා කරනවා. බලන්න වැඩිහිටියට සැලකුවේ නැහැ, ගුරුවරයා සැලකුවේ නැහැ කියලා තරහා. තමන්ට ගිලම්පස එනකොට එපා කියලා ප්‍රතික්ෂේප කරන අය අර තරහා. බලන්න මොනතරම් දුර්වලද කියලා. ගිලම්පස අර වෙන කෙනෙකුට දුන්න එක නෙමෙයි වරද. තමන්ගේ ගෞරවය තමන් තවත් කෙනෙකුට අත්හරින්න තමන් දිනුනු වෙලා නැහනේ. තමන්ට ලැබෙන ගෞරවය තව කෙනෙකුට ලැබෙනවට තමන් කැමති නැහනේ. අන්න එතන තමකම නිවැරදි කරගෙන නැහැ. ඒ දුර්වලකම හදාගෙන නැහැ. අපේ ජීවිතෙත් මේ වගේ දුර්වලකම් අනන්ත තියෙනවා නේද? කාට ලැබුණාම මොකද? කවුරේ ගෞරවය ගත්තාම මොකද? අපට ලැබෙන උපස්ථාන මේ ලෝකේ හැමෝටම ලැබෙනවට අපි ඇයි විරුද්ධ වෙන්නේ? මමයි මෞලිකයා, මමයි ප්‍රධානියා, මමයි මෙතන අපෝපස්ථාන වලට හිමිකාරයා, මටයි හැමදේම ලැබෙන්න ඕනේ. මොනතරම් ඉතුවාකාරකමක්ද, මාන්නයක්ද අපි නඩත්තු කරන්නේ? අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකම් තියෙනවා, අඩුපාඩු තියෙනවා. අපි හැම මොහොතෙම තමකම නිවැරදි කරන්නට ඕනේ. අපේ ජීවිතවල අපි ජීවත් වෙන හැම මොහොතෙම අපි අපිව නිවැරදි කරනවා නම්, හැම මොහොතක් ගන්න අපිව නිවැරදි කරන්න අපි දක්ෂ වෙනවා නම්, ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවය තමයි අපි මේ සංසාරේ ඉපදිලා ජීවත් වෙන අවසාන භවය. රක්ෂාව කරනකොට තවත් කෙනෙකුට උසස් වීමක් ලැබෙනවා. අපිට පුදුමාකාර දුකක්. මොකද්ද මේකට හේතුව? අනේ මට ඒ සුදුසුකම තියෙනවා, මට ඇයි ඒ උසස් වීම හම්බුන්නේ නැත්තේ? මට ඒ ගෞරවය ලැබුන්නේ නැත්තේ ඇයි? මගේ ගෞරවය තව කෙනෙකුට ලැබෙනවා, ඒකින් අපි සංසිඳෙන්නේ නැහනේ, සැහැීමටපත් වෙන්නේ නැහනේ. තමකම නිවැරදි කරගන්න එපාය. තවත් කෙනෙකුට රක්ෂාවක් ලැබෙන එක, උසස් වීමක් ලැබෙන එක නෙමෙයි ප්‍රශ්නය. ඒක ඉවස ගන්න, ඒක පිළිගන්න, ඒකට සතුටු වෙන්න මම දක්ෂ නැහැ. ඒ මානසිකත්වය මට ඇදිලා නැහැ. අන්න ඒකනේ නිවැරදි කරගන්නට ඕනේ. 80ලාට ලැබුණා කියන එක නෙමෙයි වරද. 80ලාට ලැබෙන දේ තුලින් මට සතුටු වෙන්න බෑ. අන්න එතනයි වරද තියෙන්නේ. එතන තමකම නිවැරදි කරගන්නට ඕනේ. විභාගයක් ලියනවා, සම්මුඛ සාකච්ඡාවකට යනවා. හැබැයි ඒ සාකච්ඡාවේදී පෙරදෙනවා, විභාගය අසමත් වෙනවා, දුක දරා ගන්න බෑ. විභාගය අසමත් වෙච්ච එක නෙමෙයි වරද. අසමත් භාවයේ සතුටින් පිළිගන්න මානසිකත්වය ඇදිලා නැහැ, එතනයි වරද. මැරෙනකොට විභාගය ගෙනියනවද? මැරෙනකොට සාතික ටිකක් දාලා පුච්චනවද? නැහැ. කිසිම කෙනෙක් මැරිලා නැවත ඉපදෙනකොට අර උපාධි වලින් වැඩ ගන්න බෑ. ඉපදිලා අවුරුදු දෙකෙන් කියනවා මම ආවල් කාලේ ඉංජිනේරු වෙන්. ඒ නිසා මට රස්සාව දෙන්න ඉංජිනේරු කිව්වට එහෙම දෙන්නේ නැහැ. මොනතරම් අධ්‍යාපනයෙන් උසස් වුණත් උපාධි ගත්තත් නැවත මැරිලා ඉපදෙනකොට ආයි මුල ඉඳලා ඒක ඉගෙන ගත්තේ නැත්නම් ඒ රස්සාව කවදාවත් හම්බෙන්නේ නැහැ. කලින් මම දොස්තර මාත්‍ය දැම්මා මැරිලා මං ආයි ඉපදුනා. ඒ නිසා මට ආයි අර වාට්ටුවේ රස්සාව දෙන්න කිව්වට අර වාට්ටුවේ අතු ගන්නවත් දෙන්නේ නැහැ. ඇයි අතු ගන්නත් එයාට සුදුසුකමක් තියෙනවා. සාමාන්‍ය පෙළ කරලා තියෙන්න ඕනේ. එනම මේ ලෝකේ තමකම නිවැරදි කරගන්න එක මොනතරම් වටිනවද? අපේ දුර්වලකමත් ඒක නේද? කුටියක් ළඟින් යනකොට හරි අපිරිසිදුයි, යමදිලා නැහැ. හොඳට පිරිසිදුට ඒවා අස්පස් කරලා නැහැ. හරි කරදරයි අපට. ඇයි මේක අපිලිවෙලයි? අපට හිතෙන්නේ මේ ළඟින් යනකොට මෙච්චර අපේ හිතට වේසක් දැනෙනවා නම් ඒක වැඩින්න හාමුදුරුවෝ මොනතරම් සතුටින් ඉන්නවද? ඒ ස්වාමීන් වහන්සේගේ මානසිකත්වය අපි හදාගෙන නැහනේ. අතුගාන නැතුව තියෙන එක නෙමෙයි වරද. ඒ වගේ පරිසරය තුළින් සතුටින් යන්න මානසිකත්වය හදාගෙන නැහැ. තමකම නිවැරදි කරගෙන නැහැ. දැන් මෙතන කුටියක් තියෙන නිසානේ අතුගාලා නැහැ කියලා අපි කිව්වේ. අක්කර 10 ගානක රස්සිතේ දැන් හැමතැනම අපි කියන්නේ නැහැ අතුගාලා නැහැ කියලා. ඇයි මුළු රස්සිතේම අතුගාන්න කොයිද මිනිස්සු ඉන්නේ? 4500ක් ඉන්නපාය වැඩට මේක අතු ගන්න සම්පූර්ණයෙන්. එහෙනම් මෙතන කෙනෙක් ඉන්නවාය, කුටියක් අදලා තියනවාය, මෙතන කෙනෙක් වාසය කරනවාය. ඒ නිසා අතු ගාල නැතය. බලන්න මොනතරම් දුර්වල මානසිකත්වයක්ද කියලා. උන්වහන්සේට අතු ගාලා තිබුණාම නිවෙනවා නම් උන්වහන්සේ අතුගායි. අතු ගන්න නැති පරිසරයෙන් උන්වහන්සේ නිවෙනවා නම් උන්වහන්සේ කතු නොගහනිවයි. ඒක උන්වහන්සේගේ ප්‍රශ්නය. මට තියෙන එතන යන්නනේ කරබාගෙන. ඒ යන මානසිකත්වයක් අදාගෙන නැහනේ. තමකම නිවැරදි කරගන්න එපාය. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ තියෙන දුර්වලකම තමයි උදේ ඉඳලා රාත්‍රී වෙනකන් සතර ඉරියව්වෙන් අපි ජීවත් වෙන්න දක්ෂ වුණාට සතර ඉරියව්ව තුළ අපි නිවැරදි වෙන්න දක්ෂ වුණේ නැහැ. අද අපට යමක් ලැබෙනවා. එත යමක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැති වෙනකොට අනේ ඊයේ ලැබුණාය කියලා සතුටු වෙන්නේ නැහැ. අද ලැබුණ නැහැ කියලා දුක් වෙනවා. බලන්න මොනතරම් තමකම නිවැරදි කළා නැද්ද කියලා. ලැබිච්ච දේවල් වලට සතුටු වෙන්නේ නැහැ. නොලැබිච්ච දේවල් වලටයි දුක් වෙන්නේ. මනුස්සයෙක් කසාද බැඳලා ඒ මනුස්සයා දුක් වෙන අනේ මේ ලෝකේ ඉන්න රූ රජින මටව කසාද බඳින්න බැරි වුණා කියලා නිතර නිතර දුක් වෙනවා නම් එයාගේ පෞල් ජීවිතය ගැන කතා කරන්න දෙයක් නැහැ. මේ මනුස්සයා උලේ ජීවත් වෙන්නේ. අම්බෙච්ච කම්කරු රස්සාව ඒකෙන් අම්බෙන පඩියට සතුටු වෙන්නේ නැහැ. මට තානාධිපති තරතුරු අම්බවුන්නේ නැහැ. මට කොමසාරි තනතුරු අම්බවුන්නේ නැහැ කියලා දුක් වෙනවා. ජීවිත කාලෙ මේ මනුස්සයා කම්කරු රස්සාව ඉඳගෙන විඳින්නේ දුකං. ඒ පඩියේ මනුස්සයාට ඌනියමක්. ඇයි ඒ මනුස්සයාට සතුටක් නැහැ? අම්බෙච්ච දරුවා ගෑනු ළමයා ඒ ළමයාට දුක් මේ සතුටු වෙන්නේ නැහැ. අම්බෙච්ච නැති නොලැබුණු ඒ පිරිමි දරුවා ගැන දුක් වෙනවා. අනේ අපට පිරිමි ළමයෙක් නැහැ. වාසගම ගෙනියන්න, පරම්පරාව ගෙනියන්න. අම්බෙලා ඉන්න දරුවන්ට සතුටු වෙන්නේ නැහැ. අම්බෙච්ච නැති දරුවා ගැන ඉතලා දුක් වෙනවා. ඒ ජීවිතය ගැන කතා කරන්න දෙයක් නැක සම්පූර්ණයෙන් අවුල්. මාර්ගඵලයක් නැහැ කියලා අපි වාඩි වෙලා කුටි වල ඉඳලා කඳුළු සලනවා, දුක් වෙනවා, හැම මොහොතෙම කම්පා වෙනවා. හැබැයි ලැබිච්ච මානකම ගැන සතුටු වෙන්නේ නැහැ. ලැබිච්ච සාමනීරකම ගැන, ලැබිච්ච උපසම්පදාවට අපි සතුටු වෙන්නේ නැහැ. අර නැති මාර්ගඵලයට දුක් වෙනවා. මොනතරම් අපේ ජීවිතේට අපි දුක් එකතු කරනවද? අර පොඩි ළමයි ඉන්නවා. පොඩි පොඩි ගල් කැට කෑලි එක එක වර්ගයේ ගල් කැට කෑලි එකතු කරන සමහර පොඩි ළමයි ඉන්නවා. මුද්දර එකතු කරනවා එක එක වර්ගයේ මුද්දර. සමහර පොඩි ළමයි ඉන්නවා එක එක රටවල් වල තමන්ගේ රටේ විවිධාකාර කාසි එකතු කරනවා. ඒ වගේ අපේ තපස් ජීවිතය තුළ අපි එක එක විවිධාකාර ඇඩතලවල දුක එකතු කරනවා නේද? පරිසරය පිළිබඳව දුක එකතු කරනවා, ජීවිතය පිළිබඳව දුක එකතු කරනවා, මාර්ගඵල පිළිබඳව දුක එකතු කරනවා, දායකය පිළිබඳව දුක එකතු කරනවා. අපිටත් අර කාසි එකතු කරන, මුද්දර එකතු කරන, පොඩි ළමයට අතර තියෙන වෙනස මොකද්ද? දෙකම එකයිනේ. තමකම නිවැරදි කරගන්න එපාය. තමන් නිතර නිවැරදි වෙන්න එපාය. අනේ මම අදවත් නිවැරදි වෙන්නට ඕනේ. දැන්වත් නිවැරදි වෙන්න ඕනේ. සංසාරේ අනන්ත අප්‍රමාණ මම වැරදි ලෙසයි මේ කටයුතු කළේ. දැන් මන් නිවැරදි වෙනවාය කියන මානසිකත්වය හදාගන්න එපාය. අපට පැදුරක් ලැබුණා සැතපෙන්න. අපට පුංචි පොලිතිනුර කැල්ල පතර කැල්ල කම්බ වුණා සැතපෙන්න. අපි ඒකෙන් සෑයීමටපත් වෙන්නේ නැහැ, සතුටු වෙන්නේ නැහැ. අපට ආවල් වර්ගයේ මෙත්තයක් හම්බුන්නේ නැහැ. අපට අන්න මැට්‍රස් එකක් හම්බුන්නේ නැහැ, හැඳක් හම්බුන්නේ නැහැ කියලා නැති එක ගැන කම්පා වෙනවා. අපිට කවදාවත් ඒ පැදුරේ පතර කැල්ලේ සතුටෙන් සැතපෙන්න බෑ. හේතුව අපේ මානසිකත්වය අර නැති එකක් පිළිබඳව බැඳිලා. තමකම නිවැරදි කරගන්නට ඕනේ. හැම මොහොතක්ම තමන් නිවැරදි වෙන්න දක්ෂ වෙන්න ඕනේ. ලද දෙයින් සෑයීමටපත් වෙන්නට ඕනේ. අනිත් අයට ලැබෙනකොට අපි කම්පා වෙනවා. අනිත් අයට තියෙනකොට ගොඩාක් අපි ඉරිසියා වෙනවා. මොකද හේතුව ඒක තමන්ට ලැබුණ නැහැ. අනිත් අය විභාගේ සමත් වුණා. අනේ මම සමත් වුණ නැහැ. ඒ සමත් වෙච්ච අය ගැන ඉතල සතුටු වෙන්න එපාය. තමන් සමත් වෙච්ච එකට දුක් වෙන එක නෙමෙයි දක්ෂකම. අපේ පුරුදු වෙලා ඉන්නේ අපෙත් එක්ක හිටපු යාළුවෝ අපේම සහෝදරයෝ සමත් වෙලා ඉන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ උසස් වීමට පත් වෙලා ඉන්නවා. ඒක ගැන හිතලා සතුටු වෙන්නේ අපි අසමත් වුණ අපට ඒක ලැබුණේ. ඒ ඊර්ෂ්‍යාවෙන් අපි දැවෙනවා, දුක් වෙනවා. මොනතරම් අසත්පුරුෂ චරිතයක්ද අපේ. අපේ දුර්වලකම් අපි කවදාවත් නිවැරදි කරගන්නේ නැහනේ. මේ තරම් සංසාරේ අපි පැමිණියේ ඉපදුනේ මේවා අදාගත්තේ නැති නිසා. දැන්වත් මේවා අදා ගන්න ඕනේ. අපි ප්‍රාර්ථනා කරන බෝධියෙන් අපේ වැඩ නිමා වෙන්න නම් අපි හැමෝම දන්නවා මේ ලෝකේ යම්කිසි සත්‍යයෙන් නිවන් දකින්නේ, පිරිනිවන් පාන්නේ තුන්තරා බෝධියකින් එක්තරා බෝධියක. එහෙනම් මම පතන්නේ රාහත් බෝධිය නම්, මම පතන්නේ පසේබුදු මහා රහත් බෝධිය නම්, මම පතන්නේ තථාගත සම්බුද්ධ බෝධිය නම්, ඒකාන්ත වශයෙන් මේ බෝධියට අදාළ පාරමී පුරන්න එපාය. හැට මාස ඉස්ලාම් නේදාරණ දන් දෙන්න පුළුවන් නම්, දරුවෝ දන් දෙන්න පුළුවන් නම් ඒ පාරමිතාවට ඇයි විභාගයක් දන් දෙන්න බැරිද? ඉසකපල දන් දෙද්දු බෝධිසත්වයා, පිටකපලා ලේඛික දන් දීපු බෝධිසත්වයා, සේරම සප සම්පත් වලට ඒ බෝඩ් එකක් කෙල්ලලා කැමති කෙනෙක් කැමති එකක් ගන්නයි කියපු වේලාම බෝධිසත්වයා, රසරාජ්‍ය දන් දීපු බමුදරුව දන් දීපු බෝධිසත්වයාට සාපේක්ෂව අපේ පාරමිතාව මොනතරම් දුර්වලද? සිරප්පු දෙකවත් අතාරින්නේ නැහනේ. යානවන් අතාරින්නේ නැහැ, ඉඩකඩම් අතාරින්නේ නැහැ, ගෙවල් දොරවල් අතාරින්නේ නැහැ, රස්සාව අතරින්නේ, තනතුරු අතරින්නේ, අතිකාල දීමනාව අතරින්නේ, පැමිණීමේ දීමනාව අතරින්නේ, වාර්ෂික දීමනාව අතරින්නේ, කිසිම සතපාක් අතරින්නේ, සතපාක් වෙනස් වෙනවටවත් කැමති නැ. අපේ බෝධිසත්ත්ව පාරමිතාව මොකද්ද දන්නේ? කියන්නතරි ලැජ්ජයි. එහෙනම් අපේ ජීවිතවල ඒ බෝධිසත්වය තාම නිර්මාණය වෙලා නැහැ. අපේ පාරමිතාව තාම පටන් අරගෙන නැහැ කියන තැනටත් දැන් අවිල්ලා නේද? සසර දුකයි කියලා දැනෙනවා නම්, අපේ එකම අරමුණ සසරෙන් නිදහස් වීම නම්, අපි පතන ප්‍රාර්ථනා කරන බෝධියට අදාළ පාරමී පුරන්න එපාය. අසකන දිවනාසයේ සමසිත මේ නාම රූපات එක ගනුදෙන කරනකොට ඒ තුලින් අපේ පාරමිතාව පිරෙන්නපාය, පුරන්නපාය. හැම දේ තුලින්ම අපේ පාරමිතාවට ගැළපෙන විදියට අපි නිවැරදි කරගන්නපාය. මේ කිසිම දෙයක් වෙන්නේ නැත්නම් අපි කොහොමද බෝධිසත්වයෙක් වෙන්නේ? තුන්තරා බෝධියකින් එකකින් තමයි අපි පිරිනිවන් පාන්නේ. හැබැයි තුනකින්ම පිරිනිවන් පාන්න බැරි තත්ත්වය හදා ගන්නවා නම් අපි තරම් මේ ලෝකේ සාපලද්දෙක් ඉන්නවද? දැන්වත් අපේ ජීවිතවල මේ අඩුපාඩු දුර්වලකම් අපි නිවැරදි කරන්නට ඕනේ. මෙච්චර කාලයක් මේ සංසාරේ මෙහෙම තමයි අපි ජීවත් උනේ. ඉරිසියාව, ක්‍රෝධය, වෛරයත් එක්ක, ලෝභකම, මසුරුකමත් එක්ක, වෛරයේ, ద్వේෂයේ පරිගැනීමත් එක්ක, රාගයේ, තෘෂ්ණාවත් එක්ක තමයි අපි මේ ලෝකයේ මේ ජීවිතේ පටන් ගත්තේ. අපි පැවැත්ුවේ හැම මොහොතක් ගන්න මේක නෙමෙයිද අපි අපේ ජීවිතය වශයෙන් ගත කරන්නේ? සමහර මිනිස්සු තමන්ගේ විභාගයේ පරිස්සමෙන් ලියාගන්න මොනතරම් කපටිකම් කරනවද? තමන්ගේ විභාගයේ සමත් වෙන්න පතිවත පවා පාවා දෙන්නේ නැද්ද? මුදල් ආයෝජනය කරලා Tamanට නිලතල බලතල තාන්න මාන්න මොනතර ලබා ගන්නවද? මේ හැම දේතුලි මේගොල්ලොන්ගේ බෝධිසත්ව පාරමිතාව නෙමෙයිද මේ පිරියන්නේ? තමන්ගේ බෝසත් කම නෙමෙයිද මේ විනාශ කරන්නේ? මුදල් දීලා ඒවට අල්ලස් දීලා ගන්න තනතුරේ නිලතල බලතලෙන් Tamanට ඇති වැඩේ මොකද්ද? සුදුසා නැතුව සුදුසුකමක් නැතුව ගන්න නිලෙන් අපට යාපතක් වෙනවද? පතිවත පාවා දීලා අනාචාරය ඇසීලා ගන්න රස්සාවෙන් ඇති වැඩක් තියෙනවද? තනතුරෙන් ඇති වැඩක් තියෙනවද? Taman නිවැරදි වෙන්න එපාය. මේ ලෝකේ අපි මොනතරම් දුස්සීල වෙලා අපි මේ පංචකාමයන් පිනවද? පංචකාමයන් පිනවන தත්වය මානසිකත්වය අදා ගන්නවද? අපි දුර්වලයි, අපි බෝධිසත්වයෝ කියලා කියන්න වටින්නේ. බඩගින්නේ මැරුණත් මම පන්සිල් කඩන්නේ අන්ත අසරණ වෙලා ඉඟමනට වැටිලා පාරට වැටිලා හිටියත් මම කවදාවත් මම මගේ බෝසත් පාරමිතාව කැලලක් කරන්නේ නැහැ කියන එතන ඉන්නපාය. ඒක නේද නිවැරදි බෝධිසත්වයාගේ ලක්ෂණය. බෝධිසත්වරු කවදාවත් පසුබයින්නේ නැහැ. හැබැයි අපේ බෝධිසත්ව චරිතය කාන්තාවක් දකින්න බෑ උලඟට ගියා. පිරිමියෙක් දකින්න බෑ බෝධිසත්ව පාරමිතාව උලඟට ගියා. රස්සාවක් ලැබෙන්න බෑ බෝධිසත්ව පාරමිතාව උලඟට ගියා. තනතුරක් ලැබෙන්න බෑ බෝසත් පාරමිතා උලඟට ගියා. සංවර්ධන ලොතරැයක් ලැබෙන්න බෑ ලස්සියක් දෙකක් ලැබෙන්න බෑ අතට රෑටක් කුඩා දාගෙන අර අවුවට දාන කණ්ණාඩි දෙකක් දාගෙන යන්නේ. අවුවට දාන්න ඕනේ දවල් අවුව තියෙනකොට මාරා කණ්ණාඩි දාගෙන ගෙවල් ඇතුලේ කණ්ණාඩි දාගෙන මොකද්ද ලස්සයක් තියනවලු යාගේ ගිනුමේ. තමකම නිවැරදි කරගන්න නැති එකේ දුර්වලකම අඩුපාඩුව කොච්චරද? අපි මේ වෙනකොටත් අපේ ජීවිත විනාශ කරගෙන අපේ ජීවිතයේ සම්පූර්ණයම අපි යථාර්ථය අභාවයට පත් කරගෙන දැන් මේ අඩුපාඩු අපි හොඳට පරිස්සම් කරලා විමසනය කරලා ඒවා නිවැරදි කරගන්න ඕනේ. තව තවත් අපට ඉපදෙන්න බෑ. තව තවත් මේ සංසාරේ දුක් වෙන්න බෑ. හැම මොහොතක් ගානේ අපි දුක් වෙනනවා. අපි අපේ දුකින් අපි බැරි ගැයිලා තමකම නිවැරදි කරගන්න කමඨාන අද අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය කමඨානම්. ඒ කමඨාන කමඨානක් නෙමෙයි, ඒක අපේ ගුණයන්. හැම මොහොතෙම අනුන්ගේ අඩුව නෙමෙයි දකින්න ඕනේ, තමන්ගේ අඩුව. ලැබෙනකොට අපි සතුටු වෙනවා, හැබැයි නොලැබෙනකොට දුක් වෙනවා. දුක් වෙන එක නෙමෙයි නොලැබෙන එක නෙමෙයි ප්‍රශ්නය. නොලැබෙන එක තුලින් සෑයීමටපත් වෙන සන්තෝෂ වෙන ගුණය මන් තුල නැහැ. නිවැරදි වෙන්න එපාය. හැම මොහොතක් ගානේ අනිත් අයට ප්‍රශංසා ලැබෙනකොට Tamante ඊර්ෂ්‍යාවක් ලැබෙනවා. ඇයි ඒ ප්‍රශංසාව තුලින් සතුටු වෙන්නේ නැත්තේ? තවත් කෙනේ සහෝදර සංගයේ මාර්ගඵලයට පත් වෙනකොට රාත් වෙනකොට අනේ මම උන්වහන්සේට කලින් මාන වෙලා ගොඩාක් කාලෙක ඉඳලා වඩනවා. මට සෝතාපන්නවත් නෑ. උන්වහන්සේට රාත් බෝධියත් හම්බෙලා උන්වහන්සේට ඉරිදිත් හම්බෙලා හරියට ඊර්ෂ්‍යාවයි. මොනතරම් දුර්වලද මම. අනේ උන්වහන්සේ සසරෙන් එතර වුණා, සාදු සාදු. මම සසරේ නැවත නැවත ඉපදුනා ප්‍රශ්නයක් නෑ. මගෙත් එක ඉතපු කෙනාවත් දුක නිවා ගත්තයි කියලා සෑයීමට පත් වෙන්න එපාය. සතුටු වෙන්න එපාය. උන්වහන්සේගේ නිරෝධ සමාපත්තියෙන් අපි සැනසෙන්න එපාය. ඒකාන්ත වශයෙන් අපි සැනසෙනවා නේද? එනම් මේ ලෝකයේ හැම මොහොතක් ගන්න හැම සිදුවීමක් තුළින්ම අපි නිවැරදි කරගන්නට ඕනේ. හැම දෙයක් තුළින්ම අපි නිවැරදි කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ දක්ෂකම අපි තුළ නැත්නම් අපි බෝධිසත්වෙක් නෙමෙයි කියන එක ඔප්පු වෙලා ඉවරයි. දැන් ඉඳලා අපි හැමෝම බෝධිසත්වරු කියලා තේරුම් ගනිමු. අපි දැනගෙන නොදැනුවත් මේ තුන්තර අවෝධියකින් එකකින් පිරිනිවන් පාන්න පාරමිතා පුරන්නේ කියලා දැනගනිමු. අපි හැමෝම රාත් බෝධිය පතන, පතේ බුදුමාර බෝධිය පතන, තථාගත බෝධිය පතන බෝධිසත්වරු. අපි හැමෝටම පාරමිතාවක් තියෙනවා පුරන්න. ඒක උදේ ඉඳලා රෑ වෙනකම් පුරන්නට ඕනේ. හැම මොහොතක් ගානේ පුරන්නට ඕනේ. හැම ඉරියව්වක් වෙලින්ම පුරන්නට ඕනේ. ඇස කන දිව නාසය සමසිත මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට හැම දුර්වලකමක්ම අඩුපාඩුවක්ම හැම දුසීලයක්ම අපි නිවැරදි කරගන්නට ඕනේ. තමකම නිවැරදි කරගන්න එක කමඨාණක් වශයෙන් ගුණයක් වශයෙන් අපි වඩන්නට ඕනේ. එහෙනම් මේ කමඨාණ අපේ ජීවිතය නිරෝධ සමාපත්තියට මඟ පෙන්වන මාර්ගයක්. මේ කමඨාන අපගේ විමුක්තියන් අපි මෙච්චර කාලයක් කලේ අපි අපිරිසිදු කරන එක. තමකම වරද්දගන්න එකයි මෙච්චර කාලයක් කලේ. තමකම නිවැරදි කරගන්න එක අපි මෙච්චර කාලයක් කලේ නෑ. අපේ දුර්වලකම අඩුපාඩුව දැන් අපි නිවැරදි කරගන්නට ඕනේ. අපි මේ දකින හැම දේ තුලින් අපි අඩු අපි හදා ගන්නට ඕනේ. අනේ මේ පරිසරයේ ගස් කොළ නැහැ, දියහැලි නැහැ, සීතල නැහැ. සීතල නැති එක, දියහැලි නැති එක, ගස් කොළ නැති එක නෙමෙයි අඩුව. මේ පරිසරය තුල වාසය කරන මානසිකත්වය මට නැහැ. ඒකයි මගේ අඩුව. දියහැලි නැති එක, ගස් කොළ නැති එක, පරිසරයේ හරි රස්නේ ඒක නෙමෙයි අඩුව. මේක කමඨාන කරගෙන නිරෝධ සමාපත්තියටපත් වෙන්න මගේ මනස දියුණු වෙලා නැහැ. ඒ දක්ෂකම නැහැ. ඒකයි මගේ අඩුව. ඒ අඩුව නිවැරදි වෙන්න එපාය. අනේ මට අම්බ කරන් නැති, මාන්සි වෙන්න නැති කම්මැලි ස්වාමි පුරුෂය කම්පුණා. ඒක නෙමෙයි අඩුව. ඒ මිනිසියත් එක්ක දීගේ හැරෙන්නේ නැතුව බෞද්ධකම රැකගෙන තමන් හරි රස්සාව කරගෙන රස්සෙන්ද පවුල නඩත්තු කරන්න දක්ෂකම නැහැ. හොඳට අම්බ කරලා දෙන හැමදේම නිකන් ඉඳලා ලැබෙන එහෙම මානසිකත්වයක් තමයි හදාගෙන ඉන්නේ. ඒ අඩුව නිවැරදි කරගෙන නැහැ. අනේ මේ කාන්තාව බත්තු යන්න දන්නේ නැහැ. පෞල් ජීවිතේ නඩත්තු කරන්න දන්නේ නැහැ. ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න දක්ෂ නැහැ. ඒක නෙමෙයි අඩුව. එයාත් එක්ක ඇදගැයිලා ජීවත් වෙන දක්ෂකම මන් තුල නැහැ. ඒකයි අඩුව. ඒ නිසාද ගොඩාක් බෞද්ධ පෞල් ජීවිත ඔක්කොම කඩාකප්පල් වෙලා තමන්ගේ පෞල් ජීවිත ගොඩක් අහුල් වෙලා. මොකද හේතුව? අඩුව එතනින් දකිනවා, මෙතනින් දකින්නේ නැහැ. නන්දම්මා කටකාරයි, නන්දම්මත් එක්ක ජීවත් වෙන්න බෑ කියලා කියන ලේලිවරු අනන්ත ඉන්නවා. හැබැයි ඒකට ඇදගැයිලා ජීවත් වෙන්න දක්ෂකම මට නැහැ කියලා එහෙම තමන්ගේ අඩුව කියන ලේලියෙක් කවදාවත් අපිට දැකලා නැහනේ. අනේ අපට වාහනයක් නැහැ, ගෙවල් නැහැ, දොරවල් නැහැ, අපි කොට දුප්පත් කියලා කියන මිනිස්සු අනන්ත අප්‍රමාණ අපට හම්බෙලා තියෙනවා. මේ දේවල් වලින් මම විශාල සතුටක් ලබනවා. මේ තියෙන ජීවිතය තුළින් මම තෘප්තිමත් වෙනවායි කියලා සැනසිච්ච කෙනෙක් අපට කවදාවත් හම්බෙලා නැහනේ. සැනසුණා නම් මොකටද මේ දොරේවත් එල්ලිලා යන්න බැරි තරම් බස් වල මිනිස්සු, පාරවල් වල මේ පෙරලගෙන දුවන මිනිස්සු, මේ තරම් කලබලල කෝච්චි වල උඩත් තෙලිලා ඉනිමගෙත් තෙලිලා දොරෙත් තෙලිලා ඇයි මෙච්චර මිනිස්සු සෑයිමටපත් වෙන්නේ? හැමෝගෙම එකම අරමුණ ලෝකේ පළවෙනි පෝසතා වෙන්න. තියෙන දේවල් වලින් සැනසෙන්න, වඩවඩා පෝසත් වෙන්න, වඩවඩා තම්බ කරන්න, ගෙවල් එකට දෙක තුනක් අදා ගන්න, වාහන එකකට අතරපා ගන්න, විශාල සැප සම්පත් ගණනාවක් එකතු කරන්න, පරම්පරා 40කට 50කට කන්න බොන්න, ඒකට අදාළ මුදල් සම්පත් එකතු කරන්න. මේ නිසා නේද මේ තරම් මිනිස්සු උදේ ඉඳලා රෑ වෙනකම් කලබලේ? පාරක වීදියකට ගින් හිටගෙන උදේ පාන්දර 8ේ ඉඳලා බලාගත්තාම ඇත්තනම කලකිරنده වෙනම කවත් නැහැ. මේ බස්සල එල්ලිලා යන මිනිස්සු, කෝච්චි වල එල්ලිලා යන මිනිස්සු, පාරවල් වල දුවගෙන යන මිනිස්සු, බත් එක ඔතාගෙන මේ සැප සම්පත් හොයන්න, පෝසත් දෙන්න, අම්බ කරන්න, පංචකාම පිනවන්න මේ වේසලා දුවන කලබල වෙච්ච මිනිස්සු දිහා දැක්කාම ඇත්තටම එයාට කලකිරෙන්නේ නැහැ. එයා එතන රාහත් වෙනවා. ඇයි මේ ලෝකයේ මෙච්චර කලබලයි? මේ ලෝකයේ මෙච්චර දුස්සීලයි? මේ ලෝකයේ දැනටමත් විකෘති වෙලා ඉවරයි. එහෙනම් අපේ ජීවිතවලත් අපි ඕකම නේද කළේ? ජීවිත කාලෙම පෝසත් වෙන්න වේසෙනවා. හැබැයි තියෙන දෙයින් සතුටු වෙන්න, සෑයමටපත් වෙන්න කවදාවත් වේසෙන්නේ නැහැ. කොණ්ඩ ලස්සන කරන්න, මූණ ලස්සන කරන්න, හැඩරුව ලස්සන කරන්න උදේ ඉඳලා රෑ වෙනකම් වේසෙනවා. ඉපදෙනකොට අම්බෙච්ච මූණෙන්, ඉපදෙනකොට ලැබිච්ච කෙස්සලෙන් සෑයමටපත් වෙන්න කවදාවත් වේසෙන්නේ නැහනේ. තනතුරු නිලතල වැඩි කරන්න, විභාග සමත් වෙන්න, වැඩිපුර අම්බ කරන්න සෑයමටපත් වෙන්න අදනවා. හැබැයි තියෙන දෙයින් සෑයමටපත් වෙන්න කවදාවත් උත්සාහ කරන්නේ නැහනේ. මොනතරම් දුර්වලද අපි තමකම නිවැරදි කරගන්නේ නැහනේ. අපි නිවැරදි කරන්න ඕනේ. අපේ ජීවිතවල තියෙන අඩුපාඩු හදා ගන්න ඕනේ. මේ සංසාරේ නැවත ඉපදෙන්න අවශ්‍ය නැත්තම් අනේ ස්වාමිනී නැවත ඉපදෙන්න ඕනේ. අනන්ත අප්‍රමාණ වළං වලින් ගුටි කන්න ඕනේ. අනන්ත අප්‍රමාණ කොසු වලින් පොළු වලින් ගුටි කන්න ඕනේ. අනන්ත අප්‍රමාණ අපට ඉරගෙවල් වල කූඩු වල ලගින්න ඕනේ. අනන්ත අප්‍රමාණ හේන් කොටලා බැරි ගෛලා කලන්තය දිලා වැටෙන්න ඕනේ කියලා කියනවනම් මේ පංචකාම වඩවඩා පිනෙව්වට කමක් නැහැ. උදේ ඉඳලා රැ වෙනකන් පෝසත් වෙන්න වේසුනාට කමක් නැහැ. දකින දකින ඥාණු කට්ටිය පිරිමි කට්ටිය දිහා දැකලා රාගෙන් තෘෂ්ණාවෙන් මත් වුණාට කමක් නැහැ. ඇයි යාට අවශ්‍යතාවයේ තියෙන්නේ නැවතිපදිලා දුක් විඳින්න? හැබැයි ස්වාමිනී කවදාවත් නැවතිපදෙන්න බෑ. මේ ගත කරන මොහොත දුකයි. අපට ඒකාන්ත වශයෙන්ම මේ දැන් පිරිනිවන් පාන්න ඕනේ. සසරෙන් එතර වෙන්න ඕනේ නම් තමකම නිවැරදි කරගන්න, පංචකාම පිනවන එකෙන් නිදහස් වෙන්න, කෙලෙස් නිරෝධ කරන මේ කමඨාන දැන් ඉඳලා වඩන්න. එහෙම වුණොත් නැවතිපදෙන්නේ නෑ. අපේ ජීවිතවල අපට වැරදිච්ච කමඨාන, අතපසු වෙච්ච කමඨාන දැන් අපේ පෙරපිනට මේ දැන් අපට ලැබුණා, අපට මේ ශ්‍රවණය වුණා. හැම මොහොතක් තුළම, හැම ගනුදෙනුවක් තුළම, හැම අවස්ථාවක් තුළම තමන්ව නිවැරදි කරන්න, තමකම නිවැරදි කරන එක ගුණය. එම ගුණය නිතර නිතර වඩන්න, පුරුදු කරන්න. ස්වාමීන් වහන්සේ නමක් අවවාද කරනවා. අනේ උන්වහන්සේ කවුද මට අවවාද කරන්න? මට ගුරුවරයෙක් ඉන්නවා. ගුරුවරු විශාල වශයෙන් මට අවශ්‍ය නැහැ. ඇයි මට ගුරුවරු හතරපස් දෙනෙක්? ඔබ වහන්සේ කඩපියන් ඉන්න මට ගුරුවරයෙක් ඉන්නවා කියලා අපි උන්වහන්සේට අවවාද කරනවා, විරුද්ධ වෙනවා, විවේචනය වෙනවා. අවවාද කරන එක නෙමෙයි අදුව. ඒ අවවාද පිළිගන්න මානසිකත්වේ නැහැ. තමකම නිවැරදි කරගන්න එපාය. අවවාද කොච්චර ලැබුණත් මොකද අපිට ඒවා අවශ්‍යයි නිවැරදි වෙන්න. උදේ පාන්දරේ මා අතුගාලා ඉවර වෙලා වැලි ටික එකතු කරලා අත් දෙකෙන් අරගෙන උඩට විසි කරලා, අනේ මේ වැලිකට වගේ මට අවවාද ලැබේවා, මේ වැලිකට තරම් උත්තර දෙන්න ප්‍රඥාව පාළ වේවා, මේ තරම් ප්‍රශ්න මගෙන් අසත්වා, ඒ ප්‍රශ්නට උත්තර දෙන්න මට දැනුම අවබෝධය ප්‍රඥාව පාළ වේවා කියලා ඒ රාතන් වහන්සේලා පාරමිතා පිරුවේ නැද්ද? එහෙනම් මමත් උදේ පාන්දරින්ම පාරමිතා පිරෙනවා. එළියට ඇවිල්ලා මේ නාම රූප දිහා බලලා, අනේ මේ ගස්වල කොළ කෝටි ගාණක් තියෙනවා, බිලියන ගාණක් තියෙනවා. මේ ගස්වල කොළවලට වඩා මට අවවාද ලැබේවා අද දවසේ. දකින දකින හැමෝම මට අවවාද කරත්වා, මගේ අනුපඩුපාඩු පෙන්වා දෙත්වා, නිවැරදි කරගන්න මට උදව් කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා නම් මොනතරම් එයා නිවැරදි වෙච්ච කෙනෙක්ද? එයාගේ තමකම එයා මොනතරම් නිවැරදි කරගත්ත කෙනෙක්ද? එහෙනම් අද ඉඳලා අපි හැමදාම උදේට අවදි වෙනකොට අපි ඒ වගේ ප්‍රාර්ථනා කරන්න අවශ්‍යයි. අනේ අද ඉඳලා උදේ ඉඳලා මට අවශ්‍යනකන් නිතරම බැනුම් අහන්නට ඕනේ, නිතරම මිනිස්සු මට අවවාද කරන්නට ඕනේ, තරවටු කරන්න ඕනේ, මගේ හැංගිච්ච අඩුපාඩු දුර්වලකම් පෙන්නලා විවේචනය කරලා, මට ඒ තුළින් අපහාසයන් නින්දාවක් ඇති කරලා, මගේ මාන්‍ය කඩලා, මගේ ලැජ්ජාව දරාගන්න බැරුව මං ඒක නිවැරදි කරන තැනට, ඒ මානසිකත්වයට මාව පත් කරන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා නම් එයා මොනතරම් ශ්‍රේෂ්ඨ බෝධිසත්වයෙක්ද? එයා බුද්ධත්වයේ පතනවා නම් ඒ කාන්ත වශයෙන් මෙයා බුදු වෙලා තමයි නවතින්නේ. ඒක තථාගත බෝධිසත්ත්ව පාරමිතාවන්. එක එකාගෙන් බැනුම් ආන්න මං ආවේ නැහැ. එක එකාගෙන් උපදෙස් ගන්න ආවේ නැහැ. කවුරුත් මට අවවාද දෙන්න අවශ්‍ය නැහැ. මං දන්නවා මොකද්ද වඩන්න තියෙන්නේ. මම දන්නවා අඩුපාඩු හදාගන්න කියලා. හිතනවා නම් එයා බුදු වෙන එක පැත්තකින් තියන්න, සෝතාපන්නවත් වෙන්න, ඒ මාන්නී හිතුවක්කාරකම, උඩඟුකම, අහංකාරකම, ඒ තරම් උම්මත්තක ජීවිතය එයාට පුතුජන ස්වභාවයක් ඉන්නම් වෙන්නේ. එයා ඉන්නේ වැඩිපුර තිරිසන් ලෝකවල. අවවාද ලැබෙන්නේ අපේ අඩුපාඩු වලට අපට නෙමෙයි. තරවටු ලැබෙන්නේ අපේ දුර්වලකමට අපට නෙමෙයි. නින්දා අපහාස ලැබෙන්නේ අපේ අසත්පුරුෂකමට අපට නෙමෙයි. ලැබෙන්න ඕන සුදුසු තැන් වලට තමයි ඒවා ලැබෙන්නේ. ඇයි ඒක දැක්කේ නැත්තේ? එතන නිවැරදි වුණ නැත්තේ? අපේ අසත්පුරුෂකම අපාසෙන නින්දාට පත් වුණාම අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපේ දුර්වලකම් නින්දාවට අපකීර්තියට පත් වුණාම අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපේ අදුපාඩු වලට අවවාද අනුශාසනා ලැබුණාම අපට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒවා නිවැරදි වෙන්න නේද ලැබෙන්නේ? ඒවා නිවැරදි වෙන්න පාය පිරිනිවන් පාන්න. හැම මොහොතක් ගානේ, හැම සිද්ධියක් ගානේ, හැම ඉරියව්වක් ගානේ අපේ දුර්වලකම අපි දකින්න ඕනේ. ඒක නිවැරදි කරගන්නට ඕනේ. කොයි වෙලේ බැලුවත් මට උපදෙස් දෙනවා කියන එක නෙමෙයි අදුව. ඒ උපදෙස් පිළිගන්න මානසිකත්වේ නැහැ. ජීවිත කාලෙම උපදෙස් ගන්න ඒ උත්තරීතර ඉවසීම නැහැ. හැම මොහොතෙම උපදෙස් ගන්න ඒ සතුටු සිතමගේ ළඟ නැහැ. අන්න ඒ අඩුවයි නිවැරදි කරගන්නට ඕනේ. උපදෙස් කියන කෙනාගේ කටේ මොනවාරි දෙයක් දාලා වහන එක නෙමෙයි අපේ දක්ෂකම. ඒ උපදෙස් පිළිගන්න මනස හදන්න ඕනේ. තරවටු කරනවා යාට විවේචනය කරන එක නෙමෙයි ප්‍රශ්නය. ඒ තරවටු වලින් තමන්ගේ අඩුපාඩු තේරුම් අරගෙන නිවැරදි කරගන්නට ඕනේ. ඒ තමකම නිවැරදි කරගන්න දක්ෂකම නැහැ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත ප්‍රමාණ මේ වගේ දුර්වලකම් තිබුණා මේ වෙනකොටත් පවතිනවා. අපිව අපි නිවැරදි කරගන්නේ හැම සිද්ධියක් තුළින් අපිව අපි නිවැරදි කරගන්නට ඕනේ. කොයි වෙලේ බැලුවත් ගුරුවරයා අපේ අඩුවක්මනේ පියන් කියන්නේ. නිතරම අපහාසයක්නේ කරන්නේ, නින්දාවක්මනේ කරන්නේ, විවේචනයක්මනේ කරන්නේ කියලා අපි ගුරුවරයාට විරුද්ධ වෙනවා. නිතරම අඩුපාඩු අපහාස කරන විවේචනය කරන එක නෙමෙයි අපේ තියෙන අඩුව. ඒ සෑම අඩුපාඩුවක්ම විවේචනයක්ම සතුටින් බාරගෙන කීකරු වෙලා නියතමානි වෙලා නිවැරදි කරන ඒ උත්තරීතර ගුණය අපි තුල නැහැ. ඒ මනස අපි තුල නැහැ. ඒ නියතමානිකම නැහැ. ඒ කීකරුකම යථාර්ථවත්කම නැහැ. මෙන්න මෙතන අපිව නිවැරදි කරගන්නට ඕනේ. තමකම නිවැරදි කරගෙන නැහැ අපි. ඒ නිසා ගුරුවරයාට බයිනවා, අපට ප්‍රශංසා කරලා නැහැ. ඇත්තරම ප්‍රශංසා කරා මැදෙන්නේ මාන්නය. නිඳ අපාස කරා මේ මාන්නය කැඩෙනවා. ඇයි? ලැජ්ජාවේ පණ යනවා. අපේ ආත්ම ගරුත්වය නැති වෙනවා. රෙදි යනගෙන පාර යන්න බැරි වෙනවා. එහෙනම් ප්‍රශංසාව කීර්තිය කියන මේවට කරන්න බැරි ලෝකෝත්තර දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. අපකීර්තියට, අගෞරවයට, විවේචනයට, ඒවා මීපෙනි වාගේ මාර්ගයේ වඩන කට්ටියට ආශිර්වාදයක්. එක මාර්ගයේ වඩන කට්ටියට ඇයි? තමන්ගේ දුර්වලකම් හැම එකක්ම නිවැරදි වෙනවා. අඩුපාඩු දැනගන්න අවස්ථාව උදා වෙනවා. විවේචනය කියන්නේ අපි පළඳන රත්තරන් වාගේ. නිඳ අපහාස කරන්නේ අපි ආහාරයට ගන්න මීපැණි වාගේ. ඇයි? ඒවා වලින් තමයි අපි පෝෂණය වෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ, චතුරාර්ය සත්‍ය වැඩෙන්නේ, අපි වඩන සතර සතිපට්ඨානය නිමාව දක්වන්නේ මේ නිඳ අපහාස විවේචන වලින්. ලාභ සත්කාර වලින් ලෝභය ලැබෙනවා, ලෝභය වැඩෙනවා, හැමදේම අහිමි වෙනවා නම්, පෑරගෙන යනවා නම්, දුප්පත් වෙනවා නම්, ලෝභය අහිමි වෙනවා. බලන්න අනාගාමි තැනට කොච්චර ලස්සනට පාර කැපෙනවද කියලා. මානෙනි යම්කිසි කෙනෙක් ලෝභය දුරු කරනවා නම් එයා අනාගාමි වෙනවට අප වෙනවා. එහෙනම් දුප්පත් වෙන්න ලෝභය නැති වෙනවා නම්, ලෝභයේ ධාර්තාව අඩු වෙනවා නම්, දැන් අනාගාමි ඉලක්කයට ගමන් කරනවා නේද? ඇයි අපි නිවැරදි වුන්නේ නැත්තේ? ඇයි ඒක නිතර අපි සතුටු වුන්නේ නැත්තේ? මම හැමදාම දුප්පත් වෙනවා නෙමෙයි, හැමදාම ලෝභයේ මන්තුල අඩු වෙනවා, අල්ලා ගැනීමේ ධාර්තාව අඩු වෙනවා, පෝසත්කම අඩු වීම තුළින් මම අනාගාමි ඉලක්කයට ගමන් කරනවා. අනාගාමි වෙනවා මං අනාගතේ. මොනතර ලස්සනට ඒ කමටහන් අපි දකින්න ඕනේද? හැබැයි අපි දැකලා තියන්නේ මං කොල්ල කාලරි විවේචනය කරලාරි පතිවත විකුණලාරි අපි පෝසත් වෙන්න ඕනේ, පංචකාම පිනවන්න ඕනේ, සපවත් වෙන්න ඕනේ කියන එකයි දැක්කේ. අනේ මගේ දුප්පත්කම තුළින් අනාගාමි ඵලය දෙනවා, මගේ දුකීකම තුළින්, මගේ යාචකකම තුළින් මේ ලෝභය මගෙන් ඇත්තරෙනවා, ලෝභය ඇහත් වෙනවා, අනාගාමී ආර්ය කෙනෙක් බවට පත් වෙනවා. බලන්න මම කොච්චර දුර්වලද නිවැරදි වෙන්න කියලා. තමකම නිවැරදි වෙන්න මොනතරම් මම දුර්වල කෙනෙක් බවට පත් වුණාද කියලා, අදක්ෂ කෙනෙක් බවට පත් වුණාද කියලා. හැම දෙයක් තුළින්ම මම මාව නිවැරදි කරගන්නට ඕනේ. හැම දෙයක් තුළින්ම මගේ අඩුපාඩු නිවැරදි කරගන්න දක්ෂ වෙන්නට ඕනේ. එහෙනම් අදින් පස්සේ මම පෝසත් වෙන්න දක්ෂ වෙන්නේ නැහැ, තනතුරු වලට දක්ෂ වෙන්නේ නැහැ, විභාග සමත් වෙන්න දක්ෂ වෙන්නේ නැහැ, වැඩිපුර හම්බ කරලා එකතු කරන්න දක්ෂ වෙන්නේ නැහැ. මම පුළුවන් තරම් දුප්පත් වෙන්න දක්ෂ වෙනවා. හැම මොහොතෙම යාචකයෙක් වෙන්න දක්ෂ වෙනවා. තියෙන දෙයින් සෑයමට පත් වෙන්න දක්ෂ වෙනවා. ඒක තුළින් සසරෙන් නිදහස් වෙන්න, විමුක්තියට පත් වෙන්න, නිරෝධ සමාපත්තියට පත් වෙන්න දක්ෂ වෙනවා. එයා තමයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාව. ඒගොල්ලෝ තමයි බුදුන් සරණ යන කට්ටිය. එහෙනම් අද අපි බුදුන් සරණ යන්නේ නැහැ. අපි යන්නේ දේපල සරණ. අපි යන්නේ රාගේ සරණ. අපි යන්නේ ඉඩකඩම් සරණ. අපි යන්නේ නිලතල බලතල සරණ. අපි යන්නේ රැකියා රස්සා සරණ. අපි යන්නේ විභාග සරණ. අපි යන්නේ උපාධි නිලතල බලතල සරණ. හැබැයි මේක සරණකවත් බුදුන් සරණ තිබුණ නෑනේ. නිරෝධි සමාපatti සරණ තිබුණ නෑනේ. පාරමිතා සරණ තිබුණ නෑනේ. එහෙනම් අපි මිනිසක් බව ලබලා මොනතරම් දුර්වලද? අපේ චරිතය මොනතරම් පිළිකුල් සාගතද? එහෙනම් මෙච්චර කාලයක් අපි කළේ මොනවද? ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අමතක කරන්න. දැන් ඉඳලා නිවැරදිව තම තමන්ගේ පාරමිතා අරියට පුරන්න. රාත්‍රලා පිරිනිවන් පාන්න නම් ඒ රාතන් වහන්සේට රාත් බෝධියට අදාළ පාරමිතා පුරන්න. පසේබුදු වෙන්න නම් පසේබුදු බෝධියට අදාළ ඒ පාරමිතාව අරියට පුරන්න. සම්මා සම්බුද්ධ වෙන්න ඕන නම් ප්‍රශ්නයක් නෑ. කාල දීර්ඝ වුණාට ඒකට අදාළ පාරමිතාව අරියට පුරන්න. පාරමිතා පුරන්න ප්‍රාර්ථනාව නිතර නිතර කරනවා. ප්‍රාර්ථනාව ඇති වැඩේ මොකද්ද? පාරමිතා පිරෙන්නේ නැත්තම් උයනවා උයනවා උයනවා කුස්සියෙම කලන්ත දාලා වැටෙනවා. මොකද්ද? හැමෝටම උයනවා. එයා කන්නේ මේ වගේ එකක් නේද? ප්‍රාර්ථනා කරනවා කියන එක ප්‍රාර්ථනා කරාට වැඩක් නෑ. ඒක අදහසක් විතරයි. එයා ඒකට පාරමී පිරෙන්නේ නෑ. ඒ නිසා අදාළ සිද්ධිය සිදු වෙන්නේ නෑ. එහෙනම් දැන් ඉඳලා අපි අපේ ක්‍රියාවලිය පටන් ගන්නට ඕනේ. තමකම නිවැරදි කිරීමේ ගුණය දැන් ඉඳලා අපේ පාරමිතාව අපගේ විමුක්තිය අපගේ මාර්ගඵලය දැන් ඉඳලා මේක අපි වඩන්නට ඕනේ. හැම සිද්ධියක් වලින්ම තමන්ගේ දුර්වලකම තමන්ගේ අඩුව දැකලා ඒක නිවැරදි කරන්න. අනුන්ගේ අඩුව දකින්න මෙපා. ප්‍රසිද්ධියේ මිනිස්සේ කියලා බයිනවා බයිනවා බයිනවා පතුරු යන්න බයිනවා. හැබැයි මේ මිනිස්සයා ප්‍රසිද්ධිය බයිනවා කියන එක නෙමෙයි අඩුව. ප්‍රසිද්ධියේ බැනුම් ආන්න මන්තුල නියතමානිකම නැහැ. මෙන්න මේ අඩුවයි අදා ගන්න ඕනේ. ප්‍රසිද්ධිය අපට අපහාස කරනවා. ප්‍රසිද්ධිය අපහාස කරන එක කාමරේට එක්කංගිල දොරවල් අපහාස කරන එක නෙමෙයි වරද. ප්‍රසිද්ධිය අපහාස කරන එක ඉවස ගන්න. මන්තුල ඉවසීම නැහැ. අන්න ඒ අඩුවයි අදා ගන්න ඕනේ. බලන්න අපි තමකම නිවැරදි කරලම නැහැ නේද? අපි මාන්‍ය පෝෂණය කළා, ද්වේෂය පෝෂණය කළා, වෛරය පෝෂණය කළා, උඩඟුකම හිතුවක්කාරකම පෝෂණය කළා, ධනය පෝෂණය කළා, පාරමිතාව පෝෂණය කළාද, ආර්ය අෂ්ටාංග මාර්ගය ඇසකන දිව නාසය සමසිතෙන් පෝෂණය කළාද, ජීවත්වන හැම මොහොතක් ගානේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුළින් සතර සතිපට්ඨානය පෝෂණය කළාද, චතුරාර්ය සත්‍ය පෝෂණය කළාද? අපි පෝෂණය කරන්න ඕන කිසිම දෙයක් පෝෂණය කරලා නැහැ. කිසිම දවසක කවදාවත් පෝෂණය නොකළ යුතු දේ බොහොම ලස්සනට අතර ඉරියව්වෙන්ම පෝෂණය කළා. මේ තරම් අපට අපි ඌනියමක් කරගෙන ඉන්නේ. අපිට අපිම සාපයක් වෙලා ඉන්නේ. එනම මිනිසක් භවයේ මේ කියන දුර්ලකම් හැම එකක්ම නිවැරදි කරගෙන තමකම ගුණයක් ලෙස වඩන්න. හැම මොහොතක් ගානේ, හැම සිද්ධියක් ගානේ, හැම තප්පරයක් ගානේ, හැම ඉරියව්වක් ගානේ තමන්ගේ දුර්ලකම් අඩුපාඩු දකින්න. ඒවා නිවැරදි කරන්න. මේ ලබාපු මිනිසක් භවයේ රාත්‍රලා පිරිනිවන් පාන්නට, මේ මිනිසක් භවයේ මේ සංසාරේ අවසාන ඉපදීම බවට පත් වෙන්න, අවසාන භවය බවට පත් වෙන්න, මේ අවබෝධයේ දැනුම මේ තුලින් බාගත්තාව පාරමිතා අවබෝධය අපගේ ඒකාන්ත වශයෙන්ම රාත් බෝධිය පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.